ජාත්‍යන්තර අලෙවිකරණයේ ප්‍රභාකරන් මරපු එකේ පලිය ගැනීම සඳහා උගන්වපු එක තමයි. ඒ හැම දෙයක්ම හොඳයි කියලා නැතුව සර්ව අසුභවාදීව මේකෙන් කොමිස් ගැව්ව හොරකම් කළා හොරා කියලා කියන්න කියන එක තමයි මේ අලෙවිකරණ සංකල්පෙට දුන්නේ. එතකොට අධිවේගී මාර්ගය හැදුනා. හැබැයි ඒ මාර්ගයට වඩා වැඩි හොරකම් කළා. මාර්ගය හදන්න ගිය මුදලටත් වඩා වැඩි හොරකම් කරපු මුදල. ඊළඟට ගුවන්තොටුපළ හැදුවා. හැබැයි හොරකම් කළා තියෙනවා. පාරට කාපට් දාලා තියෙනවා. හැබැයි හොරකම් කළා තියෙනවා. මේම කියපු අය ඒ එකම හොරකමක්වත් මේ මාස 6 තුලදී ඔප්පු වෙන්න ඔප්පු කරන්න බැරි වීමෙන් ඇමරිකන් මාකටින් ස්ට්‍රැටජි එක අනුව මේ දැස් නිලංකාර කළා. මේ මිනිස්සුන්ට දැන් එක අරමුණයි බටහිර රටවලට සහ LTT ඩයස්පොරාවට තිබුණේ. ප්‍රභාකරන් මරපු එකේ පලිය මහින්ද රාජපක්ෂගෙන් සහ ගෝඨාභය රාජපක්ෂගෙන් සහ ආරක්ෂක හමුදාවල රණවිරුවන්ගෙනුත් සිංහල ජාතියනුත් ගැනීම.